දැන් වයස 11යි නේද? මොනවද හිතන්නේ කෑම ගන්නකට? තව ටික වැඩිපුර තිබුණොත් හොඳයි කියලා හිතෙනවා. මම පුංචි කාලේ මට අවුරුදු 3යි. පොඩි මැටි අර රොටි පුච්චන්නේ. කබලක් ඒ වගේ මැටි එකක් තමයි මට තිබුණේ කෑම ගන්න. කෑම ටිකක් දෙනල්ලා ආච්චි දීලා යනවා. ඒකට මම හිතන දේ කියන්නේද? අවුරුදු 3යි. ඔඩොක්කේ තියාගෙන ඒ බත්තියා බලාගෙන මම කල්පනා කරනවා. මහ පොළොව හරි තදයි. හොඳ උල්ලි හදලා ආරලා ආරලා ඒවා බුරුල් කරලා සත්තු කොච්චර දුක් විඳිනවද ඒක මඩ කරන්න. කොච්චර ගුටි කනවද? නිකන් යනකොට පුරුද්දටත් ගන්නවා ඒ සතාට. ඒ තරම් ගුටි කාලා පඩියක් නැහැ. කොච්චර වේකන දාඩිය වගුරගෙන ඒ සත්තුන්ට විවේකයක් කිසිම දෙයක් නැහැ. ඒ තරම් ඒ සත්තුන්ට හිතෙනවා වහ තිබුණා මේ දැන් බොනවා කියලා. තරන් ජීවිතේ කාලක කුටි කකා වැඩ කරනවා. වතුර නැ කන්න මඩේ මොනවද තියෙන්නේ මොකවත් නැ. ඒ තරම් ඒ සත්තුන්ට වද දීලා වැඩ හරගෙන අහලා මඩ කරලා මාස 8ක් 10ක් විතර මේ මිනිස්සු නිදි මරාගෙන ගස් උඩ ඉඳගෙන සත්තු එලවගෙන කුරුල්ලන්ගෙන් පරිස්සම් කරලා තමයි මේ ගොයන් ටික හදන්නේ. ඒවා කපලා ආල් කරලා කී දෙනෙකුට අතමාරු වෙනවද මේක? එක්කෙනාගේ එක්කෙනාට අරගෙන අපේ හතට මේක ලැබිලා. එනම් මේ මහ පොළවේ ආවල් මාසේ ආවල් දවසේ මගේ කුසගින්න නිවන්න මේ මෙතන තියෙන පස් වලින් ඇදෙන වී වලින් ඒ වී වලින් මේ ප්‍රමාණයක් මෙයාට ලැබෙනවා කියලා කල්ලතුව තීරණය වෙලා. මම පෙර සංසාරේ යම් කිසි කෙනෙකුට කුසගින්න නිව්වා නම් ඒ කුසගින්න නියපු කර්මය ඒක තීරණය වෙලා තිනවා. ආවල් අවුරුද්දේ ආවල් මාසේ ආවල් දවසේ උදේ දානේ ආවල් පොළවේ ආවල් තන තාම වපුරලා මොකවත්ම නැහැ. එතන ආලා වපුරලා එතනින් කැපිලා ඒ ටික හරියට මේක 60ක්වත් වෙනස් වෙන්නේ නැතුව වෙන කෙනෙකුට යන්නේ නැහැ, වෙන පිඟානකට යන්නේ නැහැ. ඒ ඇට ටික හරියටම ඒ මගේ නම ලියලා තියන්නේ කී. ලියලා තියන්නේ ඒක හරියටම මගේ අතට ලැබිලා. මේ බත් ඇට ටික මට දෙන්න ලස්ස ගාන මිනිස්සු දුක් වින්දා. මං වෙනුවෙන් දුක් වින්දා. ඒ වෙනුවෙන් මම මොනවද කරන්නේ මේ මිනිසුන්ට? ඒ මිනිස්සු වෙනුවෙන් මම මොනවරි කරන්න ඕනේනේ. එහෙනම් ඒ හැය මෙච්චර දුක් විඳලා මගේ කුසගින්න නිවන්න මේක හදලා මගේ හතට දැන් ආච්චි දුක් විඳන්නේ උයලා කරලා මගේ හතට මේක දෙන්න. එහෙනම් බත් මුට්ටියේ gedara කට්ටියට ඔක්කොම තීරණය වෙලානේ මෙතනින් යන බත් ටික මෙයාට මෙතනින් එයාට මේක ගන්නකොට මේ බත් ඇට දෙක තුනක් එන්නේ. ඒක ඊළඟ එක්කිනාට යන එකක්. ඒක අපට එන්නේ අපේ නම ලියලා නැහැ ඒකේ. එහෙනම් මේ මාංශියච්ච සියලුම අයට මම මෛත්‍රිය වඩනවා. මේක කාලම නිකන් ඉන්නේ නැහැ. ලස්සයක් විතර මිනිස්සු මං වෙනින් දුක් විඳලා මේ බට්ටික මට දෙන්න. මං කොච්චර ණයද? 10000ක් විතර එකතු වෙලා මාංශයලා මට බට්ටික දුන්නා මං කාලා කොහමද නිදාගන්නේ? මං මේ බට්ටික කනවද නැද්ද? කනවද නැද්ද? මං දෙතුන් වතාව කල්පනා කරනවා. ඇයි මේ මිනිසුන්ට අපි යුතුයකම් කරන්න එපා ඒ කාලා? කෑම කාලා මං පැයක් විතර මෛත්‍රී වඩනවා. මං වෙනුවෙන් ගොවිතැන් කරපු අයට මෛත්‍රී කරනවා. මං වෙනුවෙන් ගොයම් කපපු කට්ටියට මෛත්‍රී කරනවා. ඒ වී ටික කරේ තියාන්නේ කියලා ගබඩාවේ තියාන්නේ පරිස්සම් කරපු කට්ටියට මෛත්‍රී කරනවා. ඒවා පටවගෙන ආපු කට්ටියට මෛත්‍රී කරනවා. ඒ කඩවල් වල තියාගෙන හරියටම හපටම කියලා ඒක විකුණන්න. ආලුරේ මෙතනින් තමයි අපේ ආල් ටික තියෙන්නේ. එතකන් අපිට ආල් හම්බෙන්නේ නැහැ. අර ඔක්කොම උඩින් ගිහිල්ලා කියලා හරියටම අපේ තැන එනකොට තමයි අපට හම්බෙන්නේ. ඒ ඔක්කොම කලින් තීරණය වෙලා. යමෝටම සිතනවා මැතිමනේ කරනවා. යමෝටම මෛත්‍රී කරලා සුවපත් වෙන්න ඕනේ. ඒ කට්ටියගේ දුක නිවෙන්න ඕනේ. ඔක්කොම නිරෝගිමත් වෙන්න ඕනේ. යාපත් වෙන්න ඕනේ. ඒ කට්ටියටත් ආහාර පාන ලැබෙන්න ඕනේ. මං වෙනුවෙන් මෙච්චර මාංශ වෙච්ච ඒ කට්ටිය කවදාවත් බඩගින්නේ ඉන්න බෑ. මට ලැබෙන්න තියනවා නම් බත් වේලක් ඉදිරියේ ඒක ඒගොල්ලන්ට ලැබෙන්න ඕනේ. එහෙම කියලා හිතලා තමයි ඒ ආහාරය ගන්නෙ. අරගෙන ඉවර වෙලත් මෛත්‍රිය වඩනවා ඒ කට්ටියට. පොඩි කාලේ මං එහෙම පුරුදු කළා. ආහාරය අතට ගත්තා මේ මිදෙන්න ඕනේ. එච්චර බරපතල ධර්මතාවයක් ඒ ආහාරය. ඒ බත් ඇටේ නිකන් ආවෙ නෑ. ඒක පස් මහ පොළවේ පස්සේ බත් ඇටේටපත් වෙනවා. එහෙනම් පස් ටිකක් බත් ඇටයක් බවටපත් වෙන්නේ. ඒකේ එක වැලි බිඳුවක්වත් නෑ. ඒ තරම් අරක පරිවර්තනය වෙන්න බත් ඇට වශයෙන්. මොනතරම් වේසක් දරනවාද? මොනතරම් දුකක් විඳිනවාද? ඒගොල්ලෝ අපේ ණය අරන්නේ නෑ. අපි කවුද? අපි වෙනින් එච්චර මාන්සින. ඒත් ඒගොල්ල දුක් විඳා. අපි වෙනින් වේසුනා. මොනතරම් දාඩිය වැදිරුවද? ඒ හය සීකරන්න වටිනවා පත්වලට අත තියන්න කලින්. ඒ බත ශරීරගත කරන්න කලින් ඒ කට්ටියට ආශිර්වාද කරන්න වටිනවා. ඒවට කියන කෙලෙගුණේ සලකනවා කියලා. මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතෙම අපි කෙලෙගුණේ සලකන්න ඕනේ. ඒක පුරුදු කරන්න. අවුරුදු 11යිදී මීට වඩා හොඳට පුරුදු කරන්න පුළුවන් වෙන්න ඕනේ. පොඩි කාලේ බත්තික අතේ තියාගෙන මට හම්බෙන්නේ ගොඩ අදට මේ පරිප්පු පොඩ්ඩක් ඒ බත් පොඩ්ඩක් ඒ වගේ මොන හරි එකක් දෙකක් තමයි ව්‍යංජන ලොකුවට හම්බෙන්නේ. ඒ බත් පොඩ්ඩ අතේ තියාගෙන එච්චර කල්පනා කරන්න මට පුළුවන් අවුරුදු 11යිදී මොනවද බැරි. ඊට වඩා පුළුවන් වෙන්න එපාය. අපට උගන්වන්න පුළුවන් වෙන්න එපාය. එහෙම හිතන්න කවුරු මරුණා ප්‍රශ්න නැහැ මගේ බට්ටික මට හම්බුනත් ඇති එහෙම හිතෙනවද? එහෙම හිතනවා නම් එයා සුදුසු නැහැ මම පොළොවේ ජීවත් වෙන්න. එයා පිටසක් පොළොවේ ජීවිතේ. අපට හැඳුම හදන්න සිවුරු හදන්න මොන තරම් වෙස්නවද? ප්‍රත්‍යවේක්ෂාවතලින් බුදුහාමුදුරේ ඒක තමයි විදේශනා කරන්නේ. මේක හදන්න බෑ මේ නූල් ටික වියන්න බෑ. නූල් බෝල 25ක් විතර දීලා සිවුරක් හදන්න කියනවා කෙනෙකුට. අවුරුදු 20ක් විතර යයි. ඒ නෝල් ටික පටලවන්න. එච්චර හමාරුයි. ඒවා වියලා බඩු ගාලා ඒ රෙදි ටික එවලා ඒ රෙදි ටික මේගොල්ලෝ හරගෙන ඒ වාරියට විනයානුකූල කපලා මහලා පැක් කරලා ඒවා මිනිසු ගිලා සල්ලි දීලා හරගෙන අපට ගෙනලා කිසිම බලාපොරොත්තුවක් නැතුව අපේ මානකම නිවැරදිව කරගන්න අපට ඒක පූජා කරලා ඒක වාගෙන දැන් විලිවාගෙන ඉන්නේ නැත් අපිට ලැජ්ජාව එළුවෙන් යන්න බෑනේ. විලි වාගෙන අපි බොහොම ලස්සනට මානකම කරන. එතකොට මේ චීවරය අපේ හැඟට මේ පෙරවිල අපේ විලි වා ගන්න තැනට එන්න කී දහක් මාන්ති වෙලා තියෙනවද? චීවර පත්‍යවේක්ෂාව කරනකොට ඒක සීකරන්න එපාය. ඒ ඇත්තන්ට පින් දෙන්න එපාය. ඒ යුතුයකම් කරන්න එපාය. මේක දාගෙන වාඩි වෙලා එක මොහොතක් එක සැනයක් අර අනිත්‍ය බඩන් දෙපාය. එක කෙලෙසයක් හරි නිවැරදි කළා. ඒ චීවර දීප් කටිරේ පින්ටි කනමෝදන් කරන්න එපාය. ඒ කෙලෙගුණේ තියෙන්න එපාය. ඒ යුතුයකම් කරන්න එපාය. එතකොට නේද අපි මිනිස්සු අපට සත්තුන්ට වෙනසක් නැහැනේ. අර බිස්කට් කැල්ලක් දැම්ම අර පූස ආරංගිය උ කාලා දාලා නිකයි කියලා. ආන්දරන් පින් දෙන්න ඒ ඒවම මට අවශ්‍ය දේ හම්බුනම ඇති. අපට එයාට වෙනසක් නැති වෙනවනේ. එහෙම නේද? වාසී කරන්න ඕනේ. ඒවා මෙනේ කරන්න ඕනේ. ඒ ඒ කෙලෙගුණේ තියෙන්න ඕනේ. ඒ කෙලෙගුණේ නැත්තම් එයාට නිවන් දකින්න අමාරුයි. එක බත්තෙන්දක් දුන්නා කියලා ඒ උපාසක මාත්‍යාට මානකම දෙන්න කිව්වා බුදුහාමුදුරුවෝ සාරිපුත්ත මහරහතන් වහන්සේට. ඊළඟ වස් කාලේ එක්කගෙන ගිලා රාත් කෙරෙව්වා. එක බත්තන්ද පිණ්ඩපාතේ දුන්නයි කියලා. ඒ තරම් කෙලෙගුණේ තියෙන සාසනයක් මේක. කෙලෙගුණේ කොච්චරද කියලා කිව්ව මිනිස්සු සී නැති වෙලා වැටෙනවා ඒවා කිව්වාම. ඒ තරම් කෙලෙගුණේ තියෙන සාසනයක් මේක. එහෙනම් මේ සාසනයට ඇතුල් වෙන්න ඉන්න කෙනාටත් ඒව තියෙන්න ඕනේ. ඒ සුදුසුකම් බලලා තමයි සබාන්නේ. එහෙම නැතුව මේ කොණ්ඩේ වැඩි කියලා ඉත බාන්නේ නැහැ. වැරදුනා කියලා ඉත බාන්නෙත් නැහැ. එහෙම සම්ප්‍රදායක් නැහැ. ඒ ඒ ಗುಣ තිබුණොත් විතරයි මේ දැලිපිය ඒ ඉතට තියන්නේ. නැත්නම් තියන්නේ. ආවට ගියාට ඉත බානවා නම් ඒක සැලුන් එකක්. සාසනේ සැලුන් නැහැ. සැලුන් නැහැ. ඉත බාන ඒ පැවිද්දන් ඉන්නේ. මහණුන් විතරයි ඉන්නේ සැලුන් නැහැ. මම අහලා නැහැ සාසනේ සැලුන් තියනවා කියලා. කොණ්ඩේ වැඩි නම් ඒ කට්ටිය කොණ්ඩේ කපනවා. කට් කපනවා. මේ ඒ කට්ටියට අපහසු වෙන නිසා පොඩ්ඩක් කොණ්ඩේ අඩු කරලා පහසු කරලා දෙන. එහෙම සැලුන් නැහැ. බියුටි පාලර් නැහැ මේ. ඒක පුරුදු කරන්න. ආහාර ගන්නකොට ඒව මෙනේ කරන්න. දරුවන් සරණයි.